بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් ألف لام ميم را تلك آيات الكتاب والذي أنزل إليك من ربك الحق ولكن أكثر الناس لا يؤمنون الله الذي رفع السماوات بغير عمد ترونها ثم استوى على العرش ثم استوى على العرش وسخر الشمس والقمر كل يجري لأجل مسمى يدبر الأمر يفصل الآيات لعلكم بلقاء ربكم توقنون وهو الذي مد الأرض وجعل فيها رواسي وأنهارا ومن كل الثمرات جعل فيها زوجين اثنين يغشي الليل النهار إن في ذلك لآيات لقوم يتفكرون ألف لام ميم را ميوا ධර්ම ග්‍රන්ථයේ වාක්‍ය වේ නුඹගේ පරමාධිපති විසින් නුඹ වෙත පහල කළ මෙය නියම සත්‍යයයි නමුත් නුඹගේ ජනයාගෙන් වැඩි දෙනෙක් විශ්වාස නොකරති නුඹලාට එය පෙනෙන පරිදි කුළුණු නොමැතිව අහස් එසෙව්වේ අල්ලාහය. ඉන්පසුව ඔහු අර්ෂ් එනම් රාජාසනයෙහි අසුන් ගත්තේය. තවද ඔහු ඉරත් සඳත් පාලනයට යටත් කළේය. විශ්වයේ පවතින සෑම දෙයක්ම තම කටයුතු පවත්වාගෙන යන්නේ නියමිත කාලයකටය. ඔහු පාලනය විධානය කරන්නේය. නුඹලා නුඹලාගේ පරමාධිපතිව පරලොවදී සම්මුඛ වීම ගැන ස්ථීර ලෙසින් දැනගනු පිණිස ඔහු ඔහුගේ ආයාත් එනම් වදන් පැහැදිලි කරන්නේය. මහ පොළව දිගහැර ඒ තුල නොසැලෙන කඳුද ඒ මත ගංගාද ගලා යෑමට සැලැස් වූයේ ඔහුය. තවද සියලු පළතුරු ගෙඩි ජෝඩු දෙක බැගින් සැලැස්ුවේය. තවද දහවල රාත්‍රියෙන් වසන්නේය. සැබවින්ම වටහා ගන්නා පිරිසට මේ වායෙහි වැදගත් සංඥා තිබේ. وفي الأرض قطع متجاورات وجنات من أعناب وزرع ونخيل صنوان وغير صنوان يسقى بماء واحد ونفضل بعضها على بعض في الأكل إن في ذلك لآيات لقوم يعقلون وإن تعجب فعجب قولهم أإذا كنا ترابا أإنا لفي خلق جديد أولئك الذين كفروا بربهم وأولئك الأغلال في أعناقهم وأولئك أصحاب النار هم فيها خالدون ويستعجلونك بالسيئة قبل الحسنة وقد خلت من قبلهم المثلات وإن ربك لذو مغفرة للناس للناس على ظلمهم وإن ربك لشديد العقاب ويقول الذين كفروا لولا أنزل عليه آية من ربه إنما أنت منذر ولكل قوم هاد මිහි පිට එකිනෙකට ලංව වෙන් වෙන් වූ කලාපති වේ. තවද මිදි වලින් පිරි වතුද, කෙත් වතුද, තනි කඳ ඇති සහ තනි කඳ නැති රට ඉදි රුග්ගොමුද තිබේ. මේ සියල්ල එකම ජලයෙන් පෝෂණය කරනු ලබයි. නමුත් අපි එයින් ඇතැම් ඒවා අනිකුත් ඒවාට වඩා අනුභවයෙන් විශිෂ්ට බවට පත් කරමු. නුවණැති ජනතාවට මේ සංඥා තිබේ. නබි මුහම්මද් නුඹ මවිතේට පත්වීමට කිසියම් දෙයක් ඇත්නම් අප මෙරි පස් වූ පසුවත් අප නව මැවීමක් වන්නේදයි යන ඔවුන්ගේ කියමන මවිතය වන්නේය. නබි මුහම්මද් නුඹ මවිතේට පත්වීමට කිසියම් දෙයක් ඇත්නම් නුඹ මවිතේට පත්වන්නේ අප මෙරි පස් වූ පසුවත් අප නව මැවීමක් වන්නේදයි ඔවුන් අසන කියමනය. ඔවුන්ගේ පරමාධිපති ප්‍රතික්ෂේප කළෝ මොහුමය. ඒ අයයි මරණින් මතු ජීවිතේ ඔවුන්ගේ ගෙලෙහි විලංගු දම්වැල් ඇති අයයි. තවද ඒ අයයි ගින්නේ සහකාරයෝ වන්නේ. ඔවුහු එහි සදාකල් වෙසිටි. යහපතට පෙර අයහපත ඉක්මන් කරන ලෙස ඔවුහු නුඹගෙන් ඉල්ලා සිටිති. මොවුනට පෙර මෙලෙසින්ම ක්‍රියා කළ අයටද අල්ලාහ්ගෙන් ආදර්ශමත් දඩුවම පහළ විය. සැබවින්ම ඔවුන්ගේ අපරාධ ගැන නුඹගේ පරමාධිපති ජනයාට ක්ෂමාශීලී විය. තවද සැබවින්ම නුඹගේ පරමාධිපති දඩුවම් දීමෙහි දැඩිය. තම පරමාධිපති විසින් ඔහුට කිසිම විශ්මයජනක සංඥාවක් පහළ කර නැත්තේ ඇයිදයි ප්‍රතික්ෂේප කරන්නන් අසති. සැබවින්ම නුඹ අනතුරු අඟවන්නෙකු පමණි. සෑම ජනතාවකටම මඟ පෙන්වන්නෙක් විය. الله يعلم ما تحمل كل أنثى وما تغيض الأرحام وما تزداد وكل شيء عنده بمقدار عالم الغيب والشهادة الكبير المتعال سواء من أسر القول ومن جهر به ومن هو مستخف بالليل وسارب بالنهار له معقبات من بين يديه ومن خلفه يحفظونه من أمر الله إن الله لا يغير ما بقوم حتى يغيروا ما بأنفسهم وإذا أراد الله بقوم سوءا فلا مرد له وما لهم من دونه من وال සෑම ස්ත්‍රියකම දරා සිටින දෑද ගර්භාෂයන් තුල සිදුවන්නේ කුමක්දයිද ඒ තුල ඇතිවන වැඩිම ගැනද අල්ලාහ් පමණක් දනි. සියලු දෑ ඔහුගේ සන්නිධානයේහි පිරිමිතය. ඔහු গুপ্ত දෑද හෙළිදරව් වූ දෑද දන්නා වූ අතිශ්‍රේෂ්ඨද අති උත්තරීතරද වේ. නුබලාතුරින් කිසියම් කියමනක් සැඟ වූ අය හෝ එය හෙළිදරව් කළ අයද තවද රාත්‍රී අඳුරට සැඟවි දහවලෙහි නිදැල්ලේ හැසිරුණු අයද අල්ලාහට එක හා සමානය. සෑම කෙනෙකුටම ඔහුගේ ඉදිරිපසින්ද ඔහුගේ පසුපසින්ද අල්ලාහ්ගේ අන පරිදි අනුපිළිවෙලින් ඔහු ආරක්ෂා කරන්නෝ එනම් මලක්වරු වෙති. සැබවින්ම තමන් සතුව ඇතිදැය තමන්ව වෙනස් කරගන්නා තුරු ජනතාවක් සතු ඇතිදැය අල්ලා වෙනස් නොකරන්නේය. තවද යම් ජන කොටසකට අල්ලා නපුරක් අදහස් කළේ නම් එයට වැළැක්වීමක් නැත. තවද ඔහු හැර ඔවුන්ට ආරක්ෂකයෙකුද නැත. هو الذي يريكم البرق خوفا وطمعا خوفا وطمعا وينشئ السحاب الثقال ويسبح الرعد بحمده والملائكة من خيفته ويرسل الصواعق فيصيب بها من يشاء وهم يجادلون في الله وهو شديد المحال له دعوة الحق والذين يدعون من دونه لا يستجيبون لهم بشيء إلا كباسط كفيه إلا كباسط كفيه إلى الماء ليبلغ فاه وما هو ببالغه وما دعاء الكافرين إلا في ضلال ولله يسجد من في السماوات والأرض طوعا وكرها وظلالهم بالغدو والآصال ඉබ්බියක් ලෙසද බලාපොරොත්තුවක් ලෙසද විදුලි කෙටීම නුඹලාට පෙන්වන්නේ ඔහුය. දියෙන් බර වලාකුළු ඇති කරන්නේ ඔහුය. ගිගුරුම ඔහුගේ ගුණ ගයමින් ඔහු සුවිසුද්ධ කරයි. මලක් වරුද ඔහුට බියෙන් ඔහු සුවිසුද්ධ කරති. තවද ඔහු එනම් අල්ලා අකුණු සැර එවයි. ඔවුන් අල්ලා ගැන විවාද කරමින් සිටි කලෙහි ඔහු අබිමත කෙනෙකු එමගින් හසු කරයි. ඔහු හසු කිරීමෙහි ඉතා දැඩිය. සැබෑ යැදීම ඔහුට පමණි. ඔහු හැර ඔවුන් යදින වෙනත් අය ඔවුන්ට කිසිම පිළිතුරක් නොදෙන්නේය. නමුත් ඔවුන් මුකයට දිය ලංවිය යුතුය යනුවෙන් ඔහුගේ දෑත දියට දිගු කරන්නෙකු මෙන් මිස නැත. එහෙත් එය එයට ලං නොවන්නේමය. ප්‍රතික්ෂේප කරන්නන්ගේ යෙදීම සිහිමුලාවෙහි මිස නැත. අහසෙහිද මහ පොළොවේහිද සෑම දෙයක්ම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ සජදා එනම් නමස්කාර කරන්නේ අල්ලා අබියස පමණි. ඔවුන්ගේ සෙවනැලිද උදේ හා සවසද ඔහු හැමවේ සජදා කරයි. قل من رب السماوات والأرض قل الله قل أفاتخذتم من دونه أولياء لا يملكون لأنفسهم نفعا ولا ضرا قل هل يستوي الأعمى والبصير أم هل تستوي الظلمات والنور أم جعلوا لله شركاء خلقوا كخلقه فتشابه الخلق عليهم قل الله خالق كل شيء وهو الواحد القهار ආහස්හි සහ මහ පොළොවේහි පරමාධිපති කවුදැයි නබි මුහම්මද් විමසව. අල්ලා යයි පවසව. ඔහු හැර තමන්ටවත් යහපතක් හෝ අයහපතක් කරගන්නට බැරි ආරක්ෂකයින් නුඹලා දෙවියන් වශයෙන් පත් කරගත්තාහුදැයි විමසව. දෑස් පෙනෙන්නාත් අන්ධයාත් එක හා සමානද? නැතහොත් ආලෝකය හා අන්ධකාරයන් එක හා සමානද? එසේ නැතිනම් ඔවුන් අල්ලාට ආදේශ කළ අය ඔහු මැව්වෙනි කිසිවක් මැවීම ගැන ඔවුන් තුල සැකයක් ඉපිද තිබේදැයි නබි මුහම්මද් පවසව. සෑම දෙයකම මැවුම් කරු අල්ලාය. ඒකිය හා සර්ව බලධාරී ඔහුමය. أنزل من السماء ماء فسالت أودية فسالت أودية بقدرها فاحتمل السيل زبدا رابيا ومما يوقدون عليه في النار ابتغاء حلية أو متاع زبد مثله كذلك يضرب الله الحق والباطل فأما الزبد فيذهب جفاء وأما ما ينفع الناس فيمكث في الأرض كذلك يضرب الله الأمثال للذين استجابوا لربهم الحسنى والذين لم يستجيبوا له لو أن لهم ما في الأرض جميعا ومثله معه لافتدوا به أولئك لهم سوء الحساب ومأواهم جهنم وبئس المهاد ඔහු අහසින් ජලය පහල කළේය. එවිට සෑම ඇලදොලක්ම ඊට දැරිය හැකි ප්‍රමාණය අනුව ජලය ගෙන ගියේය. පසුව ජල ගැල්මක් ඇති වී පිපෙන පෙන පිඳු මතු පිටට ගෙන ආවේය. තවද මේ අන්දමින්ම ආවරණ සහ ගේදොර උපකරණ සෑදීමේ ගින්නෙහි ඔවුන් උණු කරන දෑහිද එවැනි පෙන බුබුලුය. මෙලෙස අල්ලා සත්‍ය හා සත්‍ය උදාහරණ ගෙනහැර දක්වයි. නිෂ්පල පෙනපිඩු අතුරුදන් වී ජනතාවට ප්‍රයෝජනවත් වන දෑ මහ පොළොව මත රැඳී පවතී. මෙලෙසය අල්ලා සත්‍යය උදාහරණ වශයෙන් ගෙනහැර දක්වන්නේ. තම පරමාධිපතිට ප්‍රතිචාර දක්වන අයට විශිෂ්ට තිළි නැත. ඔහුගේ ඇරියුම ප්‍රතික්ෂේප කළ අය මෙහි පිට සෑම දෙයක්මද ඒ සමග එවැන්නක්ද ඔවුනට වීනම් විපාකයෙන් ගැලවීම පිණිස එය ඔවුන් වන්දි වශයෙන් දෙන්නෝමය. ඔවුනටය නපුරු ගණන් ගැනුම ඔවුන්ගේ නවාතැන නිරයයි. එය නපුරුතුම වාසස්ථානයකි. إنما أنزل إليك من ربك الحق كمن هو أعمى إنما يتذكر أولو الألباب الذين يوفون بعهد الله ولا ينقضون الميثاق والذين يصلون ما أمر الله به أن يوصل ويخشون ربهم ويخافون سوء الحساب නුඹගේ පරමාධිපති විසින් නුඹ වෙත පහල කළ ද සත්‍යයයි දන්නා තැනැත්තා අන්ධ වූ අය වැනිද මෙය අවබෝධ කරගන්නේ නුවණැත්තන් පමණි. අල්ලාහ් සමග ඇති කරගත් ගිවිසුම ඉටු කර සනාත කිරීමෙන් පසුව එය කඩ නොකරන අයද තවද එකමුතු කරන ලෙස අල්ලාහ් අනකල ද එකමුතු කරන්නා වූ අයද ඔවුන්ගේ පරමාධිපතිට බියවන්නා වූ අයද දැඩි ගණන් ගැනීමට ගොදුරු වෙතැයි බියවන්නා වූ අයද والذين صبروا ابتغاء وجه ربهم وأقاموا الصلاة وأنفقوا مما رزقناهم سرا وعلانية ويدرؤون بالحسنة السيئة أولئك لهم عقبى الدار جنات عدن يدخلونها ومن صلح من آبائهم وأزواجهم وذرياتهم والملائكة يدخلون عليهم من كل باب سلام عليكم بما صبرتم فنعم عقب الدار තවද තම පරමාධිපතිගේ සොම්නස සොයා ඉවසිලිවන්තව සිටින අයද සලාතේෙහි නිරතවන අයද අප ඔවුන්ට පිරිනමා ඇති දෑවලින් රහසේ සහ හෙලිපිට වියදම් කරන අයද යහ කමින් නපුරුකම අභිබවන්නා වූ අයද ඔවුන්ටය අවසාන යහ ඵලදායි නිවහන වන්නේ සදා සැපතින් යුත් ජන්නාවන් එනම් ස්වර්ග උයන්වලට ඔවුන් හා ඔවුන්ගේ පියවරුන්ගෙන්ද ඔවුන්ගේ අඹුවන්ගෙන්ද ඔවුන්ගෙන් පැවතෙන්නන්ගෙන්ද දැහැමියෝ ඇතුළු වෙති. තවද මලක්වරු එනම් සුර දූතයෝ සෑම දොරටුවකින්ම ඔවුන් වෙත ඇතුළු වෙති. නුඹලා ලෞකික ජීවිතයේදී ඉවසිලිවන්තව සිටි හේතුවෙන් නුඹලාට සාමිය වේවා. නුඹලාගේ අවසාන යහ ඵලදායි මේ නිවහන කෙතරම් වාසනාවන්තදයි මලක්වරු කියති. والذين ينقضون عهد الله من بعد ميثاقه ويقطعون ما أمر الله به أن يوصل ويفسدون في الأرض أولئك لهم اللعنة ولهم سوء الدار الله يبسط الرزق لمن يشاء ويقدر وفرحوا بالحياة الدنيا وما الحياة الدنيا في الآخرة إلا متاع الله ගේ ප්‍රතිඥාව ස්ථීර කළායින් පසුව එය කඩකොට තවද පවත්වා ගැනීමට නියම කළ සම්බන්ධකම් බිඳිමින්ද මිහි පිට ආරවුල් පතුරවන අය ඔවුන්ටය ශාපය. තවද ඔවුන්ටය නපුරු නිවහන. අල්ලාහ් ඔහුට අබිමත අයට භෝග සම්පත් පතුරවන්නේය. තවද කැමැති කෙනෙකුට භෝග සම්පත් හකුළුවන්නේය. ඔව්හු මෙලව ජීවිතයේ පිනා යති. මෙලව ජීවිතයෙහි පිනා යෑම පරලොවේහි ස්වල්ප සැපතක් මිස නැත. ويقول الذين كفروا لولا أنزل عليه آية من ربه قل إن الله يضل من يشاء ويهدي إليه من أناب الذين آمنوا وتطمئن قلوبهم بذكر الله ألا بذكر الله تطمئن القلوب الذين آمنوا وعملوا الصالحات طوبى لهم وحسن مآب ඔහුගේ පරමාධිපති විසින් ඔහුට කිසිම විශ්මය ජනක සංඥාවක් පහළ කර නැත්තේ ඇයිදයි ප්‍රතික්ෂේප කරන්නෝ විමසති. සැබවින්ම අල්ලාහ් ඔහුට අබිමත අය නොමග යවන්නේය. පසු තැවිලි වන්නවුනට ඔහු වෙත යහමඟ පෙන්වන්නේයයි නබි මුහම්මද් පවසව්. විශ්වාස කර අල්ලාහ් සිහිපත් කිරීමෙන් ඔවුන්ගේ සිත් පිනා යන්නා වූද අය දැනගනු. අල්ලාහ් ගැන සිහි කිරීමෙන්ය සිත් පිනා යන්නේ. විශ්වාස කොට යහකම් කළ අය ඔවුන්ටය චිත්තාභිනන්දනය හා ප්‍රමෝදමත් අවසානය. كذلك أرسلناك في أمة قد خلت من قبلها أمم لتتلو عليهم الذي أوحينا إليك وهم يكفرون بالرحمن قل هو ربي لا إله إلا هو عليه توكلت وإليه متاب ولو أن قرآنا سيرت به الجبال أو قطعت به الأرض أو كلم به الموتى بل لله الأمر جميعا أَفَلَمْ يَيْأَسِ الَّذِينَ آمَنُوا أَنْ لَوْ يَشَاءُ اللَّهُ لَهَدَى النَّاسَ جَمِيعًا وَلَا يَزَالُ الَّذِينَ كَفَرُوا تُصِيبُهُمْ بِمَا صَنَعُوا قَارِعَةٌ أَوْ تَحُلُّ قَرِيبًا مِنْ دَارِهِمْ حَتَّى يَأْتِيَ وَعْدُ اللَّهِ إِنَّ اللَّهَ لَا يُخْلِفُ الْمِيعَادِ ඔවුනට පෙර ජන සමාජයන් කිහිපයක් ඉක්ුත් වූ සමාජයක් වෙත නබි මුහම්මද් මෙසේ ධර්ම දූතයෙකු ලෙස අපි නුඹ එවෙමු. ඔවුන් අර්රහ්මාන් එනම් පරම දයාලු වූ අල්ලාහ ප්‍රතික්ෂේප කරමින් සිටියේදී නුඹට වහි පහල කළ දැය ඔවුනට නුඹ හදාරවනු පිණිස මාගේ පරමාධිපති ඔහුය. ඔහු හැර වෙනත් දෙවියෙකු නැත. මම ඔහු කෙරෙහි සම්පූර්ණ බලාපොරොත්තුව තබමි. තවද මාගේ ආපසු යෑම ඔහු වෙතයි පවසව. එයින් පර්වත චලනය කරනු ලැබුවා වූ හෝ නැතහොත් එයින් මහ පොළව දෙපළු කරනු ලැබුවා වූ හෝ නැතහොත් එයින් මලවුන් කතා කරවනු ලැබුවා වූ හෝ කුරාණයක් අප පහළ කර තිබුණා නම් එහි ප්‍රතිඵලය කුමක් වේවිද? එවැනි සංඥාවන් දැක්වීම අල්ලාහට කිසිසේත් අසීරු නැත. නොයසේය. සියලු බලය අල්ලාහටමය. එනිසා දේව ප්‍රතික්ෂේප කරන්නන්ගේ ඉල්ලීම උඩ එවැනි සංඥාවක් ගැන සිතන විශ්වාසිකයින් අල්ලාහට අභිමත වී නම් සියලු මනුෂ්‍යයින්ට සත්‍ය වෙත මඟ පෙන්විය හැකියි යන්න දැන තමන්ගේ සිතැඟි වෙනස් කරන්නේ නැතිද? ඔවුන් කලකම් කරුණු කොටගෙන විපත ප්‍රතික්ෂේප කරන්නන් හසු කරයි. නැතහොත් දඩුවම ගැන අල්ලාහගේ තීරණය එනතුරු ඔවුන්ගේ ගෙවල් අසල එය එනම් විපත රැඳී පවතී. සැබවින්ම අල්ලාහ තම තීරණය වෙනස් නොකරන්නේය. ولقد استهزئ برسل من قبلك فأمليت للذين كفروا ثم أخذتهم فكيف كان عقاب أفمن هو قائم على كل نفس بما كسبت وجعلوا لله شركاء قل سموهم أَمْ تُنَبِّئُونَهُ بِمَا لَا يَعْلَمُ فِي الْأَرْضِ أَمْ بِظَاهِرٍ مِّنَ الْقَوْلِ بَلْ زُيِّنَ لِلَّذِينَ كَفَرُوا مَكْرُهُمْ وَصُدُّوا عَنِ السَّبِيلِ وَمَنْ يُضْلِلِ اللَّهُ فَمَا لَهُ مِنْ هَادٍ لَهُمْ عَذَابٌ فِي الْحَيَاةِ الدُّنْيَا وَلَعَذَابُ الْآخِرَةِ أَشَقُّ وَمَا لَهُمْ مِنَ اللَّهِ مِنْ وَاقٍ නුඹට පෙර සිටි රසූල් වරුන් සැබවින්ම සරදම් කරන ලැබිය. එහෙත් දේව ප්‍රතික්ෂේප කරන්නා වුණට මම අවකාශයේ දුනිමි. පසුව ඔවුන් හසු කරගතිමි. දඩුවම් දීම කෙසේ වේද? සෑම ආත්මයක්ම සැපයූ දෑ පිරික්සන කෙනෙකු එසේ නොවන කෙනෙකු වැනිද? ඔව්හු අල්ලාහට සමානයන් තබති. ඔවුන් අල්ලාහ විසින්ම හවුල්කරුවන් බවට පත් කරනු ලැබුවේ නම් ඔවුන් නම් කරනුයි නබි මුහම්මද් පවසව. නැතහොත් මහ පොළොවේහි ඔහු එනම් අල්ලාහ නොදන්නා දෑගෙන නුඹලා ඔහුට දෙනුම් දෙන්නේහිද? එසේත් නැතිනම් හිස් වචන පමණක්ද? ප්‍රතික්ෂේප කරන්නන්ට ඔවුන්ගේ වංචාව අලංකෘත කරන ලදී. තවද ඔවුහු නිවැරදි මාර්ගයෙන් වළක්වන ලද්දාහුය. අල්ලාහ යමෙකු නොමක කරන්නේද ඔහුට යහමඟ යවන්නෙකු නැත. ඔවුනට මෙලව ජීවිතයේදී බලවත් පීඩා තිබේ. නමුත් ඔවුනට ලැබෙන පරලොව වේදනාව ඉතා දැඩිය. අල්ලාහගේ දඩුවමින් බේරා ගන්නා කිසිවෙකු ඔවුනට නැත. مثل الجنة التي وعد المتقون تجري من تحتها الأنهار أكلها دائم وظلها تِلْكَ عُقْبَى الَّذِينَ اتَّقَوْا وَعُقْبَى الْكَافِرِينَ النَّارِ وَالَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَفْرَحُونَ بِمَا أُنْزِلَ إِلَيْكَ يَفْرَحُونَ بِمَا أُنْزِلَ إِلَيْكَ وَمِنَ الْأَحْزَابِ مَنْ يُنْكِرُ بَعْضَهُ قُلْ إِنَّمَا أُمِرْتُ أَنْ أَعْبُدَ اللَّهَ وَلَا أُشْرِكَ بِهِ إليه أدعو وإليه مآب وكذلك أنزلناه حكما عربيا ولئن اتبعت أهواءهم بعد ما جاءك من العلم ما لك من الله من ولي ولا واق බියබැතිමත් අයට පොරොන්දු වනු ලැබූ ස්වර්ගයට උපමාව ඒ යටින් දිය දහරා ගලා බසි. එහි පොජුන් සදාතනිකය, එහි සෙවනද සදාතනිකය. බියබැතිමතුන්ගේ පරමාන්තය එසේය. ප්‍රතික්ෂේප කරන්නන්ගේ පරමාන්තය අපාගින්නයි. නබි මුහම්මද් අප ඔවුනට දහම දුන් අය නුඹට පහල කළ දෑ ගැන සතුටු වෙත්. නමුත් නොයෙක් කොටස් වලට අයත් සමහරුන් අතර එයින් කොටසක් ප්‍රතික්ෂේප කරන්නන් වෙති. අල්ලාහට පමණක් අවනත වන ලෙසද ඔහුට සමානයන් නොතබන ලෙසද මට අණ කෙරින. මිනිසා නුඹලාව මම ඔහු වෙතට ඇරයුම් කරමි. ආපසු යෑම ඔහු වෙත යයි නබි මුහම්මද් පවසව. එලෙස සැබෑ විනිශ්චයසේ එය එනම් අල් කුර්ආනය අරාබි බසින් අපි පහල කළෙමු. ඥානය පහල වීමෙන් පසු ඔවුන්ගේ රාග තෘෂ්ණාව නුඹ අනුගමනය කළෙහි නම් අල්ලාහ්ගේ දඩුවමින් නුඹට උදව් කරන පාලකයෙකු හෝ ආරක්ෂකයෙක් නැත. وَلَقَدْ أَرْسَلْنَا رُسُلًا مِّن قَبْلِكَ وَجَعَلْنَا لَهُمْ أَزْوَاجًا وَذُرِّيَّةً وما كان لرسول أن يأتي بآية إلا بإذن الله لكل أجل كتاب يمحو الله ما يشاء ويثبت وعنده أم الكتاب وإما نرينك بعض الذي نعدهم أو نتوفينك فإنما عليك البلاغ وعلينا الحساب أولم يروا أنا نأتي الأرض ننقصها من أطرافها والله يحكم لا معقب لحكمه وهو سريع الحساب نوبت پیر اپی رسول ورن بہو دینکو سببین میں پہل کلیم تاود اونت اپی අඹුවන්ද දරුවන්ද පෙරරුවෙමු. අල්ලාහගේ අවසරය නැතිව කිසිම සංඥාවක් දැක්වීමට කිසිම රසූල්වරයෙකුට බලය නොතිබුනි. සෑම අවධියකටම ඒ අවධියට අයත් ධර්ම ග්‍රන්ථයක් තිබුනි. අල්ලාහ අබිමත ඕනෑම දෙයක් අවලංගු කරයි. තවද ඔහුට අබිමත ඕනෑම දෙයක් එසේම තිබෙන්නට ඉඩහරි. මාතෘ ග්‍රන්ථය ඔහුගේ සන්නිධානයෙහිය. අපි ඔවුනට ප්‍රතිඥත දැයින් කොටසක් නුඹට පෙන්වන්නෙමුද? නැතහොත් ඊට පෙර නුඹ මැරෙන්නට සලස්වන්නෙමුද? සැබවින්ම නුඹේ වගකීම ධර්මය පතුරවා හැරීම පමණකි. ගණන් ගැනීම අපටම අප භූමිය එහි දේශ සීමාවන්ගෙන් අඩු කරන බව ඔවුහු නොදනිද්ද? අල්ලා පාලනය කරයි. ඔහුගේ තීන්දුව වෙනස් කරන්නෙකු නැත. ගණන් ගැනීමෙහි ඔහු ඉතා ශීඝ්‍රයි. وَقَدْ مَكَرَ الَّذِينَ مِن قَبْلِهِمْ فَلِلَّهِ الْمَكْرُ جَمِيعًا يَعْلَمُ مَا تَكْسِبُ كُلُّ نَفْسٍ وَسَيَعْلَمُ الْكُفَّارُ لِمَنْ عُقْبَى الدَّارِ وَيَقُولُ الَّذِينَ كَفَرُوا لَسْتَ مُرْسَلًا قُلْ كَفَى بِاللَّهِ شَهِيدًا بيني وبينكم ومن عنده علم الكتاب ඔවුනට පෙර වූ අය සැබවින්ම කුමන්ත්‍රණය කළහ. නමුත් තීරණාත්මක සියලු සැලැස්ම අල්ලාහටමය. සෑම ආත්මයක්ම උපයන දැය ඔහු දනී. යහපත් අවසානයක් ඇත්තේ කාහටදැයි ප්‍රතික්ෂේප කරන්නෝ මතු දැනගන්නෝය. තවද නුඹ අල්ලාහගේ රසූල්වරයෙකු නොවේයැයි ප්‍රතික්ෂේප කරන්නෝ පවසති. නුඹලා හා මා අතර සාක්ෂි වශයෙන් අල්ලාහද ධර්ම ග්‍රන්ථයේ දෙනුම තමන් ළඟ ඇති අයද ප්‍රමාණවත් යයි නබි මුහම්මද් පවසවෝ.